මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නාමයෙන් අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. සතර ආරක්ෂක භාවනාව වැඩි ඉන් ප්‍රබුද්ධව තිබුණා. නිසා අපට මේ ජීවිතේ සියලුම දරුවන් සංජානන සේනාවට ආරක්ෂා සම්බන්ධ සැලසුම්. සක්තියක් වෙනවා. ඒ නිසා අපි දැන් ගමනාගෙන ඒ ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ මේ සමන් දෙන්නේ